ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නව ව්‍යවස්ථාව අනුව එකකට සීමා කරන්න තීරණය කරලා තියෙනවා. මේ අනුව ඊට වඩා ජාතික ආණ්ඩුවක් තුළින් සමද්දූරය ලබා දෙන්නේ නම් පාර්ලිමේන්තුවේ සම්මතයකින් තමයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා බොහෝ දුරට ඉදිරි දිනවලදී කැබිනට් මණ්ඩලය තීරුන් දීමට නියමිතයි. පසුව සම්මතයකින් පසුව ජාතික ආණ්ඩුවක් හදන්නේ නම් ඒ අමාත්‍ය ධුර වැඩි කර ගැනීමට පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව තමයි සිදු කිරීමට තීරණය කළ තියෙන්නේ.